ಸಿತಿ ಬಿಂಸಿತಿವಿಲಿ ನಮ್ಮೆದೆ ಓಬೆ ಅದ್ದುರನ್ನೇ ಮೀ ದಹಸಿನ್ ಸತಿ ಬಿಂಸಿತಿವಿಲಿ ನಮ್ಮೆದೆ ಓಬೆ ಅದ್ದುರನ್ನೇ ಮೀ ದೇಕು ಪುಲ್ ಪುರಾ ತೊಲ್ವಿಹಿದನ್ನೇ රිද්දන්න හැදුවට තවත් රිදෙන්නේ නැහැ මට. මට විශ්වාසයි මීට කලින් අපි හම්බ වෙලා තියෙන්නේ සංසාරේ පුරුද්දට වෙන්න ඇති. මම ඔයාට රහසින් පවා ඔබ අමතන්නේ මී හස දෙනි වෙයි මගේ දිනුවන් පුරා බින්ද ගන්නෙමි හදවතින් මම පිළිගත් ලබැඳි සිහිනෙන් පවාව අමතන්නෙමි ජීවිතේ දිමා පැතුසු බෙමි